ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සාන්ත සේනාධීර මහත්මයා ප්‍රධාන සහෝදර සහෝදරියන් කවුරුත් ඒක රාශි වෙලා මේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් අද දින මේ ඉතාම වටිනා කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව මීට මාස 3කට කලින් මිය ගිය SDA සේනාධීර ආදරණීය පියතුමා වෙනුවෙනුයි මේ පින්කම සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. මේ ලෝකයේ කළගුණ සලකන අය ඉතාම දුර්ලභයි කියන කාරණය. ඔබ අද මේ සිදු කරන පින්කම කෘතවේදී පින්කමක්. ඒ ආදරණීය පියතුමා වෙනුවෙන් කළගුණ සැලකීමේ පින්කමකුයි ඔබ මේ සිදු කරන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේහි ඉපදිච්ච අය හැටියට ඔබ දෙමාපියන්ගේ ගුණ හඳුනාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු අය හැටියට අපි අපේ අම්මා තාත්තා ජීවත් වෙන කාලයේහි හැකිතාක් එයට සලකනවා. ඒක අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මාතා පිතෝ පණ්ඨානං කියපු විදිහට මෙලවත් පරලොවත් සතුටගෙන දෙන කාරණයක් තමයි යහපත පිණිස හේතු වන දෙයක් තමයි අම්මට තාත්තට සැලකීම. ඉතින් අම්මා තාත්තා ජීවත් වෙන කාලය සලකනා වගේම ඒ ඇමිය ගියාට පස්සේ කලින් කලට අතවාපන පේතහානම් කාලකතහානම් දැක්කේනම් අනුපදස්සිත කියපු විදිහට ඒ මියගිය ඥාතීන් විශේෂයෙන් අම්මා තාත්තා වෙනුවෙන් කලින් කල පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නට ඕන. සැබවින පින්තුනේ කළගුණ දාන දරුවන්ට නිතිපතාම දිනපතාම තමන්ගේ අම්මා තාත්තා සිහිපත් වෙන්නට ඕන. ඒ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් එයාට කතා කරන්න ඕන ලෝකෙ කොහේ හිටියත්. එයාගේ දුක සැපහල බලන්නට ඕන. එයාට සලකන්නට ඕන. ඒ ඇමිය ගියා නම් ඔබ දිනපතා සිදු කරන හැම පින්කමක්ම ඔබ උදෑසනට බුදුරජාණන් වහන්සේට පූජා කරන පැන්විදුරේ ඉඳන් ඔබ කරන හැම පින්කමක්ම යම තාතර අනුමෝදන් කරන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි මේ හුස්ම ගන්නේ අපේ යම තාතර හින්දා. ඉතින් ඒ අයගේ ගුණය දැනගෙන ඒ ගුණයට ගරු කර තරමට තමයි අපේ ගුණයක් දිනු වෙන්නේ. අපේ ගුණය දිනු වෙච්ච පමණටයි අපේ සතුට දිනු වෙන්නේ. අන්නේ සතුට දිනු වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ. සචිත්ත පරියෝධපන කියන්නේ ඒකයි. සිත පිරිසුදු කරගන්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ ගමන් මාර්ගයේ ප්‍රධාන ගුණයක් තමයි කළගුණ සැලකීම කියලා. භාගතුන් වහන්සේ ඒකයි දේශනා කරේ. කේवला හේසා භික්ඛවේ සම්පුරුස භූමි යදි දං කතඤ්ඤතා කතවේදී කියලා. යම් තාක් ලෝකේ යහපත් දේවල් කියලා තියෙනවා නම් ගුණධම් කියලා තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියන කාරණය. යම් තාක් අපේ ජීවිතේ හොඳ දෙයක් කරනවා නම් ඒ හැම දෙයකම පදනම මූලික ලක්ෂණය තමයි කළගුණ සැලකීම කියන දේ. ඉතින් අද මේ පින්කම සිදු කරන්නේ ශාන්ත මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් කල්පනා කරන්න ඔබ මේ උතුම් පින්කම සිදු කරන්නේ. ඒ වගේම පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම සතුටට පත්වන්න ඔබේම දෑතින් ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් කරන පින්කමක් ඔබේම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඔබ සරණ ගිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබේම නිවසේ සිදු කරන පින්කමක්සේ හැම දිනෙකම ඉතාම සතුටින් ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වෙන්න. ඉතින් අපි දන්නවා මේ පින්තුන් බොහෝ දුර බැහැර ඉඳලා දාන උපකරණ සකස් කරගෙන ස්වාමින් වහන්සේලා කෙරෙහි ඉතාම ගෞරවයෙන් මේ දානය සිදු කරන්නේ. මේක තමයි ශ්‍රද්ධාවන්තයගේ ලක්ෂණය. දස්සන කාමෝ සීලවතං සිල්වත් ගුණවත් උතුමන් දකින්න කැමැති, සද්ධම්මං සෝතුමිච්චති බණහනට කැමැති, විනය මච්චේර මලන් මසුරු මල දුරු කරලා ලෝභය දුරු කරලා දන් දෙන්න කැමැති. මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය. ඉතින් ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා විහෙර විහාරස්ථාන දැකලා බණහලා දම්පැන් පූජා කළා. මේක තමයි බෞද්ධ චාරිත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ පින්කම එකතකින් තමන්ගේ දෙමෝපියන් වෙනුවෙන් කරගුණ සලකන වගේම ඒ කළගුණ සැලකීම සඳහා ඔබ යදාගත්තේ කවුද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. අප කළගුණ සැලකනවන යම්කිසි කෙනෙකුට මේ ලෝකයේහි සාමාන්‍ය ව්‍යවහාරය අනුව ඒ අපේ අම්මා තාත්තා. නමුත් ඊටත් වඩා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා අපි කළගුණ සැලකන කෙනෙක්. ඒ කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. අප මෙලොවට ජනිත වෙන්න කල්ප ගානකට කලින් ඉඳන්ම අපට මේ උතුම් දහමක් ලෝකෙට අනාවරණය කරන්න ඇස් ඉස් මස්ලේ දන් දීලා යම්සි පරිත්‍යාගයක් කරා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ අනාවරණය කරගත්තු ධර්මයේ වසර 2500කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආවා අද වර්තමානින් අප වෙනුවෙන්. අන්නේ ස්වාමින් වහන්සේල වෙනුවෙන් ඔබ මේ ඉමං බික්කම් බික්කු සංගස්ස කියලා දානේ පූජා කරන්න. භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා මහා ප්‍රජාපති ගෝතමීට සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නේ මමංච දින්නම් හෝති කියලා. ගෝතමී මේ පූජාව සංඝයාට කරන්න. සංඝයාට යමක් පූජා කරනවා නම් ඒක මටත් කරන පූජාවක් වෙනවා. ඔබ සාමී වහන්සේලාගේ ගුණ සලකාගෙන පොදුවේ සංඝයාට යමක් පූජා කරනවා නම් හිතන්නේ ඒක සංඝ පූජාවක් විතරක් කියලා. ඒක බුද්ධ පූජාවකුත් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාඳුර නිතරම සංඝ රත්නයට පූජා කරන්න කියලා උත්සාහවන්ත කළේ. ඒකට හේතුව තමයි උන්වහන්සේ පැහැදිලි කරනවා අහං හි අරහ ලෝකේ මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ නිසා හුදෙක් දානීය සංඝසතු දානයක් විතරක් නෙවෙයි ඒක බුද්ධ පූජාවකුත් බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා මේ සංඝ රත්නයේ ගුණ දකිනකොට මේ සංඝ රත්නයේ සිල්වත්ව ගුණවත්ව දහමේ හැසිරෙනව දකිනකොට මගේ හදවතේ සංඝ රත්නය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා කියලා. උරුවෙල කියලා සූත්‍රයක් තුන මේ සූත්‍රය තාම පැහැදිලිව දැක් වෙනවා. මේ සංඝයා ගැන මටත් ගෞරවයක් ඇති වෙනවා කියලා. කවුද මේ කියන්නේ? බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා මගේ ශිෂ්‍යයන් වෙන මේ සංඝ රත්නය දකිනකොට මටත් ගෞරවයක් ඇති වෙන්නේ කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා සංඝෝ පවජමානානම් මේ ලෝකේ ඇවිදින අයගෙන් උතුම පිරිස තමයි සංඝ රත්නය. යම් කිසි තැනක ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුරක් දරාගෙන වැඩම කරනවා නම් දකින කෙනාටත් එයට සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. උන්වහන්සේ වෙනුවෙන් දන් හඳක් හරි පූජා කරනවා නම් වඩාත්ම සිද්ද වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පින්නතුනි අප මේ පූජාව කරන්නේ. බලන්න ඒ ස්වාමීන් වහන්සේ නොහිටියනම් අපි දන්නවද අමඩ තාත්තට සලකන ගිය අනිසංස? අපි දන්නවද දාන ආදී පින්දහම් කිරීමේ අනිසංස? අපි දන්නවද පරලෝක ජීවිතයක් තියෙනවද කියලා? බලන්න පින්නතුනි මේ ලෝකයේ ස්වාමීන් වහන්සේ නොහිටියනම් අපේ ජීවිත කොයි වගේ වේද? ඇතැම් විට අපි ඉපදිච්ච ආගමේ කිව්වනම් අනිත් අය ඝාතනය කළොත් ඔබ සුගතියට යනවා කියලා. අනිත් අය මැරුවොත් ඔබ දිවි ලෝකේ යනවා කියලා කිව්වනම් එවැනි කුලයක නම් අපි ඉපදුනේ, එවැනි ජාතික නම් අපි ඉපදුනේ. බලන්න අපේ ජීවිතේ කොයිතරම් අභාග්‍ය සම්පන්න වෙන තිබ්බද? ඉතින් අන්නේ තත්ත්වයේ මුදවල අපට මේ ධර්මයක් උරුම කළ දුන්නේ මේ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා ඔබ අහන හැම බණපදයක් පාසාම ඒ සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ ඔබට මතක් වෙන්නට ඕන. ඒ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ රැස් වෙලා ස්වාමීන් වහන්සේලා 500 නමකගේ එකතු වෙන් ප්‍රථම ධර්ම සංගණන පවත්වලා ඒ කරපු සුවිශාල සේවය ඔබේ හදවතේ තියෙනට ඕන. ඒ නිසා අපි යම් තාක් ගුණයෙන් නුවණින් දිනුනා නම් ඒ හැම දෙයකම මුල්ුණේ මේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා වෙතිනුයි අපි ධර්මය හඳුනාගත්තේ. ධර්මයේ තේරුම් ගත්ත නිසායි අපි බුදුහාඳුර කෙනෙක් ලෝකේ වැඩ සිටියා කියලා දැනගත්තේ. අන්න ඒ බුද්ධ ධම්ම සංඝ රත්නයේ වෙනුවෙනුයි ඔබේ දෑතින් මේ සෝදානම් කරපු දානේ පූජා කරන්නේ කියලා සතුටට පත් වන්න. භාගතුන් වහන්සේ කැදේශනා කළේ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස මේ ලෝකයාගේ කුසල් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම පින්කෙත විදිහට දේශනා කළේ මහා සංඝ රත්නය. ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගෙන් සෝමමාන වෙලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගෙන් ස්ථාවර මේ ශාසනය බැසගත්තු. ඒ වගේම මහා මහින්ද වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මහා අරිට්ඨ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා ද්වීපය තුල මුල් බැසගත්තු මේ උතුම් සම්බුද්ධ ශාසනය සෝභමාන කළ අතීතයේ වැඩ සිටිය වර්තමානයේ ලෝක පුරා වැඩ සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන මේ තුන් කාලයටමයි තී සියලු මහා සංඝ රත්නයේ වෙනුවෙන් ඔබේ දෑතින් පූජා කරපු මේ දානය ඊටාම වැඩසිතින් ශ්‍රද්ධාවෙන් අපි පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මේත මාස 3කට කලින් මිය ගිය SDS සේනාධීර පියතුමා අනුමෝදන් වේවා. මේ පිණින් සුවපත් විය හැකි යම් තාක් ඥාතීන් ඔබ නමින් මිය ගොස් ඇත්නම් ඒ සියලුම දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා. පසුගිය කාලේ පුරාම මේ කොවිඩ් රෝගයෙන් මිය ගිය යම් තාක් පිරිසක් ලෝ පුරා පින් බලාපොරොත්තු වගින් කිසියම් තැනක ඉපදව ඇත්නම් ඒ සියලු ඥාතීහුද ඒ සියලු අයද මේ පින දැක සුවපත් වෙත්වා. සුගතිගාමී වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් හොඳට මහා සංඝ රත්නය සිහිපත් කරමින් ඥාතීන් මතකයට තබාගෙන අප මේ දානීය සංඝ සතු කොට පූජා කරමු. සාදුකාරය පවත්වන්න. ඉමං දික්ඛං සපරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛෝ සංඝස්ස දේම ඉමං භික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පස්සිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම්දේ පූරෙන්තු ඡන්දෝ පන්න රසී අතායුරෝග්‍ය සම්පන්ති සංඝ සම්පත්තිමේ අතෝනිබ්බාන සම්පන්ති නාතේ සමිජ්ජතෝ